දැන් මම කතා කරන්නේ බ්‍රහ්මතල දිව්‍යතල මොකවත් නැහැ. මනුෂ්‍ය තලත් නැහැ. නිකම්ම නිකන් දැන් අලුතෙන් පටන් ගන්න යනවා. අග්ගඤ්ඤ සූත්‍රේ කියනවා අපි ගමුකෝ. නැහැ. මම කතා කරන්නේ එහෙම මොකවත් නැහැ කියන එක. දැන් දැන් බ්‍රහ්ම ලෝකත් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවානේ. එහෙනම් ඇති වෙන්න කලින් නැති වෙලා තිබිච්ච අවස්ථාවකුත් තියෙනවානේ. දිව්‍ය ලෝකත් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවානේ. එහෙනම් ඒ ඇති වෙන්න කලින් නැති වෙච්ච අවස්ථාවකුත් තියෙනවානේ. මනුෂ්‍ය ලෝකයක් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා. එහෙනම් නැති වෙලා තිබිච්ච කාලයකුත් තියෙනවා. ඒ වගේ නැති වෙච්ච කාලේ මොකවත් නැහැ. ඒ කියන්නේ මේ ගැලැක්සි එකක් නැහැ. විශ්වයක් නැහැ. විශ්වයක් නැහැ කියන තැනට ආවට පස්සේ දැන් මොනවද තියෙන්නේ? දැන් අවකාශය තුල අවකාශයේ සීමාවට වඩා ලොකු වුණොත් මොකද වෙන්නේ? දැන් ළිඳේ කවය පොඩි වෙනකොට කම්පණ අඩුයි. ඒකේ කවය ලොකු වෙනකොට මම අන්න වචනේ ආවා. අවකාශයේ සීමාවට වඩා වැඩි වුණොත් දෝංකාරයක් ඇති වෙනවා. මේ දෝංකාරය කාලය පැවතුනොත් ඒකට ඇතිවෙනවා පීඩනය. පීඩනය හැම පැත්තෙම ඇතිරෙනකොට දැන් විසිරෙන්න එපායි කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනය තරංගයක් බවට පත් වෙනවා. ඒ තරංගය හර්ට්ස් නෙමෙයි මයික්‍රෝ නැනෝ බිට් වලින් යන හර්ට්ස් එකක් ඒක. ඒක ගණන් ගන්න බෑ. ඒ තරම් සියුම් තරංග ඒවා. ඒකට කියනවා මේ අවකාශය තුල ඇතිවෙන කම්පන. ඒවා දැන් අපි කියනවානේ ජිගා හර්ට්ස්, මෙගා හර්ට්ස්, කිලෝ හර්ට්ස්, බිට් වලින් යන ඒවා, මයික්‍රෝ හර්ට්ස් කියලා කියනවා, නැනෝ මයික්‍රෝ හර්ට්ස් කියලා. ඒ වගේ පුංචිම තරංග ඒවා. ඒ තරංග එකතු වෙලා ධාරිතාව වැඩි වෙනවනේ. අන්න එතකොට බිට් තරංග වෙනවා, බයිට් තරංග වෙනවා, කිලෝ බයිට් තරංග වෙනවා, මෙගා බයිට් තරංග වෙනවා. ඊට පස්සේ මේ ඩෙල්ටා තරංග ඇති වෙලා, තීටා තරංග ඇති වෙලා, ඇල්ෆා තරංග ඇති වෙලා, බීටා තරංග, ගැමා තරංග ඇති වෙන තරංග වල මේ තරංග ලොකු වෙනවා. දැන් මේ වගේ තරංග ප්‍රමාණය පොඩ ඇති වේගන එනකොට තමයි අණු නිර්මාණය වෙන්නේ. අර තරංග කියන්නේ පුංචි සියුම් පරමාණුව ලක්ෂයට ගණුවා වගේ කොටස්නේ. ඒකට කියනවා අපි මේ කාන්දම් කුඩු කියලා. ඒවා එකක් චුම්බක කුඩු වගේ. ඒ කුඩු එකතු වෙලා තමයි මේ ඇටම් මැදෙන්නේ. ඒතකොට අයම් භ්‍රමණය වුණ ඉලෙක්ට්‍රෝන, අසාමාන්‍ය භ්‍රමණය වුණ ප්‍රෝටෝන, ඉමි භ්‍රමණය වුණ නියුට්‍රෝන. දැන් මේවා එකතු වෙලා වලලු හැදිලා ඊට පස්සේ ආපෝ හැදෙනවා. නේද? ආපෝ කියන්නේ මොනවද? වතුර, හයිඩ්‍රජන් හැදෙනවා. ඊට පස්සේ තේජෝ හැදෙනවා, ඔක්සිජන් හැදෙනවා, කාබන් හැදෙනවා, පස හැදෙනවා. මේ වගේ එලමන්ට්ස් හැදිලා ඊට පස්සේ මේ පුංචි පාසාන කුට්ටි හැදිලා කුට්ටිත් එක්ක තවත් එකතුලා විශාල පාසාන කොටස් හැදිලා ඒවත් එකතුලා දැන් හතරෙන්නේ මේ කැටිලා තින්නේ. එකතුලා මේ වගේ විස්ස හැදෙනවා. හතර තියෙන නිසා, වතුර තියෙන නිසා අර ප්‍රාණ ශක්තිය, එහෙම නැත්නම් මේකේ තියෙන විශ්ව ශක්තිය කියන්නේ ප්‍රාණය මේ පොළවත් එක වදිනකොට මේ සතර මහා භූතයත් එක්ක ස්පර්ශ වෙනකොට තනකොළ වල අරම ඔක්කොම පටන් ගන්නවා. ඒව පටන් ගත්තට පස්සේ අණු දෙක අතර තියෙන කම්පණය විසිරෙන ඒකට කියන්නේ විඥානය කියලා. වින් කියලා කියන්නේ ආකාශ ධාතුව. ඒ වින් කියන ආකාශ ධාතුවේ ස්පර්ශ නිසා ඇතිවෙන ඥානය, දැනීම තමයි විඥානය. ඒක විසිරුනාම, ඒක ඇවිල්ලා වැදුනාම අර අතනින් පණුව ඇති වෙනවා. සතෙක් නිර්මාණය වෙනවා. ඒ සතට මොකවත් නෑ, ස්පර්ශය විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒ සතා මේ කෑම හොයලා හොයන මේක පෙනුනොත් හොඳයි කියලා ඒක කොහෙද තියෙන්නේ කොහෙද තියෙන හොයනකොට අර ඉස්සරහට පීඩනය වැඩි වෙනවා. ඉස්සරහින් පුපුරලා ඇස් දෙක එනවා. ඇස් දෙකෙන් බලබල හොයනවා. අනතුරු වෙනකොට තමයි දැනගන්නේ මං අනතුරටපත් වෙලා කියලා. එහෙනම් මොකද්ද දැනන්නේ කියලා සංවේදී භාවයට නිතරම මේ කල්පනා කරන අය ඇතුළේ විඥාන තනම කොහොමද මේක වෙන්නේ, කොයි විදිහටද මේක වෙන්නේ කියලා නිතරම අර සංවේදී භාවයන කල්පනා කරන්න කොහෙන් හරි පැත්තකින් පුපුරලා කන හැදෙනවා. අර කෑම වලට ගිහලා පෙරලන ඕජා පෙරලා අංගේ තවරගෙන තමයි අවශෝෂණය කරන්නේ. එහෙම තමයි උරන්නේ. මේක කන්න පුළුවන් නම් මොන තරම් හොඳයිද කියලා පොර කන්න පුපුරලා කන කට හැදෙනවා. සත්තු ඉන්නවා, කෑම ඉන්නවා, බඩගාගෙන ගිහලා අල්ලන්න බෑ. බඩගාගෙන පොර කාගෙන යනවා. කොහමද අර පුංචි පණුව වාගේ නෙමෙයි ගැඩවිලා ඊට වඩා යනවා. සර්පයා ඊට වඩා යනවා. මෙම බඩගාලා අර පුංචි යටින් අදින්න ඒවා පුපුරලා කකුල් වෙනවා. පස්සේ බලනකොට සම්පූර්ණ කය හැදිලා ඒක ක්‍රමානුකූල එහෙම හැවිල්ලාවිලා උඩට එනකොට මනුස්සයා තත්ති වෙනවා. හැබැයි එක එක ඉන්ද්‍රියක් ඇස කන දිව නාසය සම කියලා එක එක පොඩ එනවා. හැබැයි විඥානයක් තිබුණාට එයා දන්නේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා. මනුස්සයා කියන තැනට ආවට පස්සේ එයා හිතනවා, කල්පනා කරනවා. එතකොට තමයි තේරුම් ගන්න මේ අයක් තියෙනවායි කියලා. එහෙම නිර්මාණය වෙනවා. එතකොට මේ මොකවත් නැති තැන යමක් ඇති වෙනවනේ. ඒ ඇති වෙච්ච එක මොනවලින්ද තීරණය වුනේ? මොකවත් නැති තැන නම් යමක් ඇති උනේ, ඒක ඇති උනේ කොහමද? මොකවත් නැති තැන යමක් ඇති උනේ මොකවත් නැ කියන එකෙන්මයි ඒකම තමයිපත් උනේ මෙතන මොකුත් නැ කියලා කියනවා මෙතන මොකුත් නැ කියන්නේ ඇයි මොකවත් මෙතන නැ කියලා කියන්නේ යමක් මෙතන තියෙන්න පුළුවන් එහෙනම් මෙතනට සාපේක්ෂව යමක් ගැන විස්තරයක් තියෙනවා මොනවාරි තියෙනවා නම් නේ මොනවාරි නැ කියලා කියන්නේ හැමතැනම මොකවත් නැත්තම් මොකවත් නැ කියලා කිව්වම මොකවත් නැ කියන්නේ මොනවද කියලා අහනවා දැන් මෙතන මොකවත් නැහැ කියලා කිව්වම අපි දන්නවා බඩ මුට්ටු නැහැ, එළවලු නැහැ, පළතුරු නැහැ, බඩු බායරාදිය නැහැ. ඒ නිසා මොකවත් නැහැ. එහෙමනේ. පෙට්ටිය ඉස්කිලා කියන්නේ බඩු මුට්ටු මොකවත් නැහැ කියන අර්ථයස නේද? එහෙනම් මොකවත් නැහැ කියලා කියන්නේ තියෙන එකට සාපේක්ෂව මේ කියන්නේ. ඒ කියන්නේ එතන හේතුවක් තියනවද නැද්ද? තියෙනවා. ඒ හේතුව තමයි ඵලයේ බවට පත් වෙන්නේ. ඒ ඵලයේ බවට පත් වෙනකොට මොනවරි නැති තැනක හේතුවක් ඇදිලා. ඒ හේතුව තියෙන බව හේතුව දන්නේත් නැහැ. කාලයක් යනකොට අර දෝංකාරය ඇති වුණාට පස්සේ තමයි දන්නේ මොකවත් නැත්තම් දෝංකාරයක් ඇදෙයිද ඒ කියන්නේ හේතුවක් තිබුණානේ ඒ හේතුව තිබුණ බව දැනගෙන හිටියේ ඒක ඒක විසින්ම දැනගෙන ඒකම ඵලයේ බවට පත් වෙනකොට දැන් ඒක පත් වෙන්න ඕනේ අර තින අවකාශයේ ධාරිතාවෙන් නෙමෙයිද ඒ අවකාශ ධාරිතාවෙන් ඒක නිර්මාණය වෙනකොට ඒ ධාරිතාවට අනුව තමයි ප්ලැනට් හදෙන්නේ පළවෙනි ඇටම් එක හැදෙනකොට ඒ වේව්ස් එක හැදෙනකොට ඒ අවකාශයේ තියෙන කොච්චර ධාරිතාවක් ගත්තද ඒකට සාපේක්ෂව තමයි ප්ලැනට් එකේ ධාරිතාව තීරණය වෙන්නේ. හැම භාණ්ඩයක්ම හැදෙනකොට දැන් මිනිස්සේ කල්පනා කරන කෝපයක් හදන්න ඕනේ. කෝපයක් හදනවාද සාමාන්‍යයෙන් බඹ 500ක් මාසයකට ලොකුවට වාහනයකින් යන්න එපාය කෝපය ඇතුලේ. ඒකට කෝපයක් කියලා කියනවා රත්තරන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. උත්සාහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මිලිලීටර් 200ක් විතර දාන්න පුළුවන් දැන් ඕම් එකක් හදන දැන් එයාගේ ධාරිතාව එයාගේ චේතනාවේ ධාරිතාව සීමා සහිතයි නේද ඒකට අනුව තමයි කෝපය දෙන්නේ හැබැයි නැව හදනකොට නැවට සාපේක්ෂව ධාරිතාව වැඩි ඒකට අනුව තමයි නැව හැදෙන්නේ සෑම චෛතසිකයකම ධාරිතාව තමයි ඒකේ ප්‍රමාණය තීරණය කරන්නේ ඒ ඇටම් එක එකතු වෙලා හැදෙන ප්ලැනට් එකේ ධාරිතාව අර අවකාශයෙන් තීරණය වෙලා ඉවරයි අවකාශයට හේතුව මොකද්ද ඒකට හේතුවක් නැති එක තමයි හේතුව ඒ නිසා ඒක ඵලයේ බවට පත් වෙනවා යාවම යාව හේතුව කරගන්නවා අවකාශයට හේතුව හේතුවක් නැති හේතුව හේතුවක් නැතිකම හේතුවක් නැතිකම නිසා මේ හේතුව ඵලයේ බවට පත් වෙනවා තිබුණොත් මෙයා අරයව හේතු කරගන්නවා ඒතර මුල්ම එක්කනාගේ එහෙම නැතුව එතකොට කොහොමද සත්‍යයක් බවට පරිවර්තන දැන් ගැලවිලා කූඹියා සත්‍ය නෙමෙයිද සත්‍ය පණුව සත්‍ය නෙමෙයිද බැක්ටීරියා සත්‍ය නෙමෙයිද කියයි සතරාජි බඳව අවබෝධය නැති නිසා ආයතන අඩුවෙන්න ඒ කියන කර්මේ ධාරිතාවත් අඩු වෙනවා. දැන් පොඩි ළමයාට දෙනවද කිලෝ දෙකක් විතර බත්? හැබැයි ගොවියා උදේ ඉඳලා රායනක මාංශිනකොට සේරුවක බත් දෙනවා. ඇයි? සුවඳ නැහැ. ඒ දෙන්නට තියෙන ඒ ධාරිතාව වෙනස්. එතකොට ගැඩවිලේ පෑගිලා මරුණාම තියෙන ආනිසංසයි, මිනිසෙක් මරුවාම තියෙන ආනිසංසය අතර ලොකු වෙනසක් තියෙනවා. මදුරුවෙක් මරුණාම හෝ අපුටෙන් මරුණාම තියෙන ආනිසංසයි, අලියෙන් මරුණාම තියෙන ආනිසංසය අතර වෙනසක් තියෙනයි. අර සෙන්සස් අඩු වෙනකොට ඒකට අනුව කර්මයේ ධාරිතාව වෙනස්. කෙසෙල් ගෙඩියක් හොරකම් කරුවාම තියෙන ආනිසංසයි, කෙසෙල් කැනක් හොරකම් කරාම තියෙන ආනිසංසයි දෙක වෙනස්. කෙසෙල් කැනට වැඩිපුර මේ දුක් විඳින්න වෙනවා, ගෙඩියට ටිකක් දුක් විඳින්න වෙනවා. යව්වාම තියෙන ආනිසංසයි, මැරුවාම තියෙන ආනිසංසයි දෙකක් නෙමෙයිද? ආයතන අඩු වෙන්න කර්මයක් අඩු වෙනවා. ආයතන වැඩි වෙන්න, ජනම වැඩි වෙන්න කර්මයේ බලයත් වැඩි වෙනවා. ආයතන හයම තියෙනවා. අබැයි ආයතන ආයත් එක්ක සෝතාපන්න දැනුමක් තියෙනවා. මෙයාට කරන එකට වඩා මෙයාට කරන එකට ආනිසංස වැඩි. අබැයි මෙයාට පොළු පාර දුන්නා මෙයාට පොළු පාර. අබැයි මෙයා සෝතාපන්න දැනුමකුත් එක්ක ඉන්න කෙනෙක් ආනිසංස වැඩි. පුතුජන කෙනෙක් ඉන්නවා සකු르දාගාමි කෙනෙකුත් ඉන්න දෙන්නටම ආයතන හය හය. අබැයි මෙයාට සකු르දාගාමි දැනුම තියෙන නිසා මෙයාට ගන්න පොළු පාරට පරිස්සම වැඩි අපට. ඇයි? එයාට දැනුම් දෙකක් තියෙනවා. එන රාතේකට ගන්න එකයි පුතුජන කෙනෙකුට ගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. නිකං කෙනෙකුට එකක් ගැව්වම එකපාරක් වදිනවා. රාත්‍රිකට ගැව්වම බව 1500ක්ම ඔළුව පැලෙනවා. නිකං යනකොට ලීයක් වැටෙනවා. පොල් ගෙඩිය අපරන මොකද කියලා බලනකොට අර රාත්‍රිකට ගැව්වනේ. ඒ ගාපු එකේ ආනිසංසමි පරිසම් දෙන්නේ. ඒ කියන්නේ ඒ ආයතන අඩු වෙනකොට කර්මයේ ධාරිතාව වැඩි වෙනවා. ආයතන වැඩි වෙලා 6ට හවට පස්සේ කර්මයේ ධාරිතාව වැඩි වෙනවා. 6ට පස්සේ ඒ 6 ඉන්න කට්ටියකින් දැනුම එකින් එකට වැඩි වෙන්න ආනිසංසත් වැඩි වේගෙනම යනවා. බුදුහාමුදුරන්ටත් ආයතන 6. පුතිජන ලෞකික අසත්පුරුෂයාටත් ආයතන 6. හැබැයි මේ මිනිස්සුන්ට ගැව්වාම මොකවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ගැව්වාම පොළොව පලාගෙන යනවා. ආයතන 6 වුණාට අර දැනුමත් එක්ක ආනිසංස වැඩි. ඒ කර්මයේ ධාරිතාව වැඩි. මනෝ සංචේතකින ඒක දන්නවද ඔබ වහන්සේ? නෑ. ප්‍රීතිය ගොඩාක් දුරට දෙවිවරු ගන්නවා. මේ බ්‍රහ්මයෝ ප්‍රීතිය ගන්නවා. මනෝ සංචේත කියන එක තුල ප්‍රීතිය විතරක් නෙමෙයි තියෙන්නේ. වෙන මොනවද? ඒ හැම චෛතසිකය තුළම ස්පර්ශය තියෙනවානේ. ඒක විඳිනවා යා. ඒක ප්‍රීතිය වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක විඳිනවා. ඒ විඳිනේ තුලින් එයා ආහාර ගන්නවා. සතුටුදායක දේවල් ඒව ආහාරයට ගන්නවා. ඒ නිවිච්ච මානසිකත්වය ඒකත් ආහාරයට ගන්නවා යා. ඒ වගේ ඒ ආහාර ගන්න ටෙක්නික් ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට. එතකොට දැන් ප්‍රීතිය හැමතිස්සෙම නැහනේ. දැන් ප්‍රීතිය ඇති වුණ නැහැ දැන් සතියක්. එතකොට දැන් සතිය බඩගින්නෙන්න එපා. නමුත් ඒගොල්ල බඩගින්නේ නැහැ. ඇයි? අර නිවිච්ච ස්වභාවය ආහාරයට ගන්නවා. ප්‍රීතිය නැතුව සිතවිලි අට ගන්නවනේ. ඒ සිතවිලි වල ස්පර්ශය ආහාරයට ගන්නවා. ඒ ගනුදෙනු ආහාරයට ගන්නවා. මේ වගේ ආහාර ගන්න ටෙක්නික් ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට. ආයතන නැහැ. සිත විතර පවතිනවා. හැබැයි ඒගොල්ලන්ට මේ තවත්මත්. සිතින්ම පවතිනවා. එතකොට සිතින්ම ආහාර ටික උපයා ගන්නවා. දැන් අපි කොහමද ගන්නේ? දැන් සමනලයක් දැකලා තියෙනවද ඔබ වහන්සේ? කැලාවල යනකොට සමනලය. සමනලයා රස බලන්නේ කොහමද? නෑ නෑ. කකුල් වල යටිපතුල් වල. බූව. කොළවල බූව තියෙන්නේ. ඒ වගේ කකුල් වල යටිපතුල් වල මේ බූවක් තියෙනවා. ඒ බූව ගිලර්ගේ තියෙනවා. තිබ්බම තමයි උඩ රස දැනෙන්නේ. ගාලු ඕම මේ තට දෙක වෙවුලයි අර රස දැනෙන්නේ එතකොට. හැම සමනලයෙක්ගෙම කකුල් වල යටිපතුලේ බූවෙන් දැනෙන්නේ රස. මනුෂ්‍යයන රස දැනෙන්නේ කොහමද? නෑ. පුතුජන මනුෂ්‍ය රස දැනෙන්නේ ඇසෙන්. දැන් කෑම තියෙනකොට ඌ දැක්කම කෙල හැලෙනවනේ. දැන් ඌට ලුණු තියෙන ඇඹුල් කිනක් අපි දුන්නද? ඇත්තට මේක ලුණු දාලා නෑ. නමුත් මේ කෙල පියපිය පොලි මෙන්නේ ඌ කනකම්. හැබැයි කාපු ගම වමනේ දානයි. ඒක කන්න බෑ. හැබැයි ඇසට ඌට රස දැනෙන්නේ. ආර්ය ශ්‍රාවකයන්ට රස දැනෙන්නේ කොහටද? දිවට. ඇයි? කොයි ඉන්ද්‍රියයකද දැනෙන්නේ? ඒ ඉන්ද්‍රියයක දැනන බව දැනගෙන ඉන්නවා. එයාගේ ඇසට දැනෙන්නේ නැහැ. ඒකනේ අවෙන්නේ නැති නාම රූප වලට. ආර්ය ශ්‍රාවක යනවා. එයාට මොකවත් දැනෙන්නේ නැහැ. රූපේ නෑ. වර්ණ පේනවා. රස දිවට දැනෙනවා. ශබ්ද කනට ඇහෙනවා. ස්පර්ශ කයට දැනෙනවා. පුතුජන කෙනාගේ ස්පර්ශය කොහට දැනෙන්නේ? කයට නෙමෙයි. හිතට. ඒකනේ රාගේ, ලෝභේ, ද්වේෂේ, සෙනෙහස, ආදරේ, මෛත්‍රියේ, කරුණාව, ලෙන්ගතුකම ඔක්කොම ඇදෙන්නේ. එයාගේ හිතට දැනෙන්නේ. ආර්ය ශාවකයන වැදුනාම වැදුන බව මේකට විතරයි දැනෙන්නේ. අරකට දැනෙන්නේ නැහැ. ඒක අර වැදුන බව දැනගන්නවා. මා පොළවේ කුණු දානවා. මා පොළව කම්පා වෙන්නේ නැහැ. අරිනේ. වැදුන බව විතරයි දන්නේ. ස්පර්ශයක් උන්නේ නැහැ. සිතට දැනුන්නේ නැහැ ඒක. ස්පර්ශයද? කයට වඩා සිතට දැනෙනවා. ඒ නිසා රාගයට එමු නැත්තම් ද්වේෂයට අවු වෙනවා. තරහා ගියොත් එයාට ගහන්න හදනවා. වැදිච්ච කෙනා කාන්තාවක් නෝ පුදුමාකාර වින්දනයක් ලබනවා. ඇයි? ඒක තුන රාගයක් විඳිනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයාගේ සිතට දැනෙන්නේ නැහැ. ස්පර්ශයේ සිතට දැනෙන්නේ නැහැ. කයට වැදුන බව දන්නවා. කවුද මනසේ වැද්දගෙන ගියා? එච්චර. ස්පර්ශයේ හිතට දැනුනොත් කර්මයක් සකස් වෙනවනේ. අනිවාර්යෙන්ම. නැතිවීම කියන හේතුව නිසා නැතිවීම කියන නැත කියන හේතුව නිසා ඇත කියලා එකක් ඇදුනා නම් ඒ ඇත කින ඇදිලා තියෙන්නේ නැත කින හේතුව නිසා නම් මේක තුල මොකවත් නැත. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකෙ මොකවත් නැහැ. ඇයි? මේ ඇත කිනක ඇදිලා තියෙන නැත කින හේතුව නිසා. නැත කින හේතුවෙන් අටගන්න ඵලය තුල මොකවත් නැත. හැබැයි ඵලය කියලා එකක් ඇදුනනේ. ඒ ඇදිච්ච නිසා එකක් ඇත. හැබැයි ඒ ඇදිලා තියෙන ඇත කිනක ඇදිලා තියෙන නැත කින හේතුව නිසා මොකවත් නැත. ඒකයි අරක විදර්ශනා කරලා බලනකොට මොකුත් නෙම නැහැ. ඇයි මේ ලෝකෙ දැන් මේ ඔක්කොම තියෙනවා? ඇයි නැත්තේ? නැහැ කියන එකෙන් තමයි ඇදිලා තියෙන්නේ. නැත කියන අවකාශය කියන ශුන්‍ය කියන හේතුව නිසා යමක් අටගත්තනම් අටගත්ත නිසා තියෙනවා. හැබැයි මේ තියෙන දේ ඇති උනේ නැහැ කියන එක නිසා මොකවත් නැහැ. එනිසා තමයි බුදුහාමුදුරු කියන්නේ මේ ලෝකේ පුද්ගලයේ සත්‍යයක් නැහැ. බඩු බාහිරාදී නැහැ. ඒවා මේම දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒවා මගේ කියලා එකක් තියෙනවා. ඒවා එකතු කරනවා. ඒවා විඳින්න හදනවා. ඒ නිසා මේ ලෝකෙ මිනිස්සු ඉපදෙනවා. දැන් අසනීප මිනිසයා අසනීපයි කියලා කියනවා. මම අසනීපයි ස්වාමිනී, මම අසනීපයි. කොහොමද ඒක ඔප්පු කරන්නේ? එම්බිරිසාව තියෙනවා. අතපය වල වේදනාවක් තියෙනවා. බඩේ කැක්කුමක් තියෙනවා. ඉසේ කැක්කුමක් තියෙනවා. හරි. අසනීපයි කියලා ඔප්පු කළා. මම නිරෝගිමත්. දැන් ඔප්පු කරන්නේ කොහමද? ඔප්පු කරන්නක මම මට ලෙඩ නැහැනේ. ඒක තමයි ඔප්පු කරන්නේ ඒක. දැන් වේදනාව තියෙනවා කැක්කුමක් තියෙනවා තුවාලයක් තියෙනවා ඒකෙන් මම පෙන්නන මම අසනීපයි කියලා. නිරෝගී කෙනා ඔප්පු කරන්න බෑ. කවදද සනීප වුනේ? ආනෝ අපි. ඔබ වහන්සේ සනීප වුනේ කවද? ටිකට් කැපුවේ කවදද? ඇයි? සනීප වෙච්ච එක ගැන ආනවා. ඔබ වහන්සේ නිරෝගී වෙන්නේ කවද ඉඳලාද? එහෙම අහන්නේ නැහැ. එහෙම වම උත්තරයක් දෙන්න බෑ. ඇයි? නිරෝගී වෙන්න දවස අපි දන්නෙත් නැහැ. එහෙම ආනවද? ඔබ වහන්සේ කවද ඉඳලාද නිරෝගී වෙන්නේ? කවද ඉඳලාද සනීපෙන් ඉන්නේ? කවදද සනීප වුනේ? කවදද ටිකට් කැපුවේ? එහෙම අහනවා. නිරෝගියෙන් ඉන්නේ කවද ඉඳලාද කියලා අහන්නේ නැහැ. සනීපුනේ කවදද ඉඳලා? ගිය සතියේනේ සනීපුනේ. හොඳයි සන්තෝෂ. ඔබ වහන්සේ සනීපුනේ පෙරේදා ඉඳලා. සනීපුනේ කවදද කියලා අහනවා. හැබැයි සනීප වෙන්නේ නැතුව හිටියේ කවද ඉඳලාද කියලා අපි අහන්නේ නැහැ. නිරෝගිමත් හිටපු ගැන අහන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ට ලෙඩ වෙච්ච එක ගැන කියන්න පුළුවන්. සනීපෙන් ඉන්න එක කියන්න බෑ. මම නිරෝගිමත් ඉන්නුනේ. මිනිස්සු වල මෙයාට ඔළුව හොඳ නැහැ. මං අසනීපෙන් නා. ආ එහෙම දෙන විවේක ගන්න ඕනේ. මම නිරෝගිමත් ඉන්නෝනේ. ඒතුළු මිනිස්සු කරු මේක සාමාන්‍ය සම්ප්‍රදායට පටහැනි. එහෙනම් මේ නැත කියන සංකල්පෙන් ඇත කියන සංකල්පේ ආවට පස්සේ දැන් නැත කියන එකෙන් ඇත කියලා කාවනේ. ඒ ආපු එකට පැවත්මක් තියෙනවා. අර නැත කියන එකට පැවත්මක් නැහැ. ඒ නිසා නැත කියන එක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි නැත කියන එකෙන් ඇත කියලා ආපු ගම මේකට පැවත්මක් තියෙනවා. අර ලෙඩ වෙච්ච මනුස්සයා කියනන්නේ පෙරේදෙන්දලා මට අසනීපයි. හැබැයි ගිය අවුරුද්දේ ඉඳලා මම නිරෝගිමත් ඉන්නවා. පෙරේදෙන්දලා මම සනීපෙන් ඉන්නවා. එහෙම මිනිස්සු කියන්නේ නැහැ. එහෙම කියන්න ඕමනාවක් ඇයි? නැති එක කියන්නේ නැහැ මිනිස්සු. තියෙන එක තමයි කියන්නේ. අසනීපෙ තියෙනවා. නිරෝගිකම කියලා එකක් නැහැ. නිරෝගිකම පිළිබඳ මිනිස්සු කතා කරන්නේ නැහැ. නිරෝගිමත් ඉන්නේ කොයි කාලේ ඉඳලාද කියලා කවුරුත් අහන්නේ නැහැ. හැබැයි අසනීපෙන් ඉන්නේ කොයි කාලේ ඉඳලා මිනිස්සු අහනවා. මේ ලෙඩේ කොච්චර කාලයක් ඇවිල්ලාද? කොච්චර කාලයක් මේ ලෙඩේ පවතිනවද? එහෙම දොස්තර අහනවා. නිරෝගිමත් ඉන්නේ කොයි කාලේද කියලා කිසිම දොස්තර කෙනෙක් අහන්නේ නැහනේ. නැත කියන සංකල්පය තුළ පැවත්මක් නැති නිසා ඒකට උපමාවක් නැහැ. හැබැයි නැත කියන සංකල්පය තුළ ඇත කියන සංකල්පයක් ආවම ඒකට පැවත්මක් තියෙනවා. ඒ පැවත්මට අනුව මිනිසුන්ට ඒක තියෙන බව තේරෙනවා. දැන් අසනීපය කියලා එකක් තියෙනවනේ. හැබැයි නිරෝගිකම කියලා ඊට කලින් එකක් තිබුණා. ඒක දැනුණාද? ඒක දැනුන්නේ නැහනේ. ඒක දැනුන්නේ නැහැ. හැබැයි අසනීපය හොඳට දැනෙනවා. හැම ඉරියව්වකින්ම අපිට තේරෙනවා මං අසනීපයි කියලා. ඇයි? එහෙම එකක් තියෙනවා. හැබැයි නිරෝගිකම කියලා එකක් තිබුණානේ. එහෙම එකක් අපිට දැනුන්නේ නැත්තේ ඇයි? එහෙම එකක් නැහැ. ඒ නිසා මේක ඇති වුණා. මේක ඇති වුණාට පස්සේ දැන් ඇති වෙච්ච එක තියෙනවා. ඒ නිසා අපි කියනවා මං අසනීපෙන් ඉන්නේ මට ටිකක් අමාරුයි. හැබැයි නිරෝගිමත් වෙ ඉන්නකොට ඒක දැනුන්නේ නැහැ. දන්නෙත් නැහනේ. ඔයේ ඉන්නවා කාලා බිලා ඔයේ ඇවිදිනවා. මේ දේ ඇත්තටම නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වුණාම අර කියන එක යාට ඒකතුලිම ස්පර්ශ වෙනවා. ආය යන්න දියාවක් නැහැ. ඒ තියෙනවයි කියලා යාට පේනවනේ, දැනෙනවනේ, හැඟෙනවනේ, සිතනවනේ. ඇයෙනවනේ. ඒ හැම දෙයක් තුළින්ම නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම ඒ ඇයෙන පේන දේ තුළින්ම අර නැහැ කියන එක යාට දැනෙනවා. එතනින්ම යා ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ලෝකේ එතනින්ම ඇදෙනවා යාට. මේ හැම දෙයක් තුළම නැහැ කියන එක තියෙනවයි කියන එක දකින්න නැති නිසා, තියෙනවයි කියන එක විශ්වාස කරන නිසා. මේ හැම දෙයක්ම නැහැ කියන එක දකින් නැති නිසා, තියෙනවයි කියන එක දැඩි ලෙස විශ්වාස කරන නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ මේකට මිත්‍යා දෘෂ්ටිය උපාදානය කරනවා. තියෙන එක නැහැ කියන එක ඒක තුළම තියෙනවා. අනුවලට කඩලා බලන්න, කර්මයෙන් බලන්න, සතර සටිපට්ඨාණයෙන් බලන්න, හේතුඵල ධාමයෙන් බලන්න, අවිද්‍යාවෙන් දකින්න නිසා මේවා තියෙන්නේ, විද්‍යාවෙන් දකින්න. දැන් බුදුහාමුදුරුවෝ 84 ධාම කිව්වේ අර නැති එක ඇත්තටම තියෙනවා. තියෙන එක ඇත්තටම නැහැ. මේක විග්‍රහ කරන්න තමයි එච්චර ත්‍රිපිටකයේ දේශනා කළේ. නැති එක ඇත්තටම තියෙනවා. ඒක පරම සත්‍යයක්. ඇති එක ඇත්තටම නැහැ. දැන් මේක විග්‍රහ කරගන්න බෑ මිනිසුන්ට. මිනිසුන්ට මේක තේරෙන්න. ඒ නිසා පටන් ගන්නවා කොනක ඉඳලා 84 දක්වා කියන්න. අම්ම පැත්තෙම ඕක තමයි කියන්නේ. මොකද්ද? නැති එක හැමදාම තියෙනවා. ඇයි ඒක නැන්නේ? ඒ නිසා තියෙනවා. තියෙන එක නැති වෙනවා. ඒක ඇත්තටම නැහැ. මේක තේරුම් ගන්න බුදුවරු කියලා පිරිනවම් පානවා. අන්තිම මොහොතේ එක තමයි කියන්නේ. මේ ලෝකෙ මොකවත් නැහැ. ඒ නැහැ කියන එක තියෙනවා. උඹලා තියෙනවයි කියන එකක්වත් නැහැ. මේක තේරුම් ගන්නilla කියලා පිරිනවම් පානවා. දැන් අපි තේසන්නේ ඒක කියන්න තමයි. මේ ලෝකේ කාන්තාව කියලා, මිනිස්සු කියලා, බඩමුට්ටු කියලා, තරහා ගන්න අතුරු කියලා, මිතුරු කියලා කවුරුත් නැහැ. ඒක තමයි තියෙන්නේ පරම සත්‍ය. තියෙනවා තියෙනවා කියලා මුතුමැණික් එහෙම එකක් නැහැ. මේක තේරුම් කරන්න තමයි දැන් අපි තේසන්නේ. දැන් කාන්තාව දැක්කාම ඉන්න බෑ රාගේ. අතක් කපලා දෙනවා. දැන් අපි හිඹිනවද? මල්ලේ දාලා තියාගන්නවද? හැඳ යට කොට්ටේ යට තියාගන්න නෑ. කකුල කපලා දෙනවා. බඩ කපලා දෙනවා. බඩවැල් ටික බෑග් එකට දාලා ගැට ගාලා දෙනවා. දැන් ගන්නවද? දැන් කොයිද තියෙන්නේ කාන්තාව? මොනවා සම්බන්ධෙන්ද රාගය හැදුනේ? එහෙම කෙනෙක් නැහැ. තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය නිසා තමයි මිත්‍යාව නඩත්තු වෙන්නේ. ලෝකේ පැවැත්ම තියෙන එතන. ඇත්තටම මේ එකක් නැහැ කියන එක තමයි ඇත්තටම තියෙන්නේ. හැබැයි නැහැ කියන එක මිනිසුන්ට ඔප්පු කරන්න ක්‍රමයක් නැහැනේ. ඒ නිසා ඒක මිනිසු දන්නේ නැහැ. අර නැති එකක් තියෙනවායි කියලා මිනිස්සු හදාගෙන ඉන්නෝනේ. ඒක පේන්න තියෙන නිසා මිනිස්සු කියන මේ එකක් තියෙනවා. ඇත්තටම තියෙන එක නැහැ. ඇයි? තියෙනවා කියන එක පේනවා, ස්පර්ශ වෙනවා, ගඳ සුවඳ දැනෙනවා, වටිනාකමක් තියෙනවා, වින්දනයක් තියෙනවා. ඒක සිතට දැනෙනවා. ඒ නිසා අර නැති එක මිනිස්සු විශ්වාස කරන තියෙනවාමයි කියලා. සිතට හරියට ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ ප්‍රත්‍යක්ෂ සිතට අනුව ආයතන ක්‍රියා කරනවා. ප්‍රත්‍යක්ෂ වෙන්නේ සිතට. යම්කිසි සම්මාවක්, ඥානයක්, ප්‍රඥාවක් සිතට ප්‍රත්‍යක්ෂ වුණාම සිත දැනුවත් වෙන්න විතරයි ඕනේ. ඒ සිතට අනුව මේ ටික වැඩ කරනවා. සිත තේරුම් ගත්තන හැමදේම කර්මානුරූපී කියලා ඒකට අනුව ඇස බලනවා. ඒකට අනුව කන අහනවා. ඒකට අනුව දිව කතා කරනවා. ඒකට අනුව කය ඇසිරෙනවා. ඒව හදන්න දෙයක් නැහැ. මෙයාට එක්කෙනෙක් තේරුම් ගත්තම අර ඔක්කොම ටික ඒකට අනුව කටයුතු කරනවා. එකයි හදන්න තියෙන්නේ. ආයතන එකින් එකට පුරුදු පුහුණු කරලා සිතට අවබෝධ දෙන්නයි උත්සාහ කරන්නේ. දේශනාවලින් ශ්‍රවණය තුළින් හැම දෙයක් තුළින්ම අවබෝධය තුළින් සිත අවබෝධ කරවලා ඒකට අනුව ආයතන පිළිවෙල කරන්නයි හදන්නේ. ආයතන පිළිවෙල කරලා සිත දැනුවත් කරන්නයි, ප්‍රත්‍යක්ෂ කරවන්නයි හදන්නේ. ඒ කියන්නේ පොරෝගෙන නිදාගත්තත් නිදාගෙන පෙරෙව්වත් මිනිස්යා නිදි බෙස්සිට එක පෙරවිලා තිනවා. කොහොම කළත් ඒ දෙක නෙවෙන්නේ. නිදාගෙන පොරවනවා එක මිනිසෙක්, මේ මිනිසයා පොරෝගෙන නිදා ගන්නවා. ආයතන අය හදලා මිනිසයා ගොඩ යනවා. සිත හදලා ආයතන පානි වැරදි කරනවා. දැන් මෙයා මොකද කරන්නේ? පංචකාම වලින් ඉරවෙච්ච ආයතන පහ හදනවා. හැදුවාම සිත හැදෙනවා. සිත හදනවා ආයතන පහ හැදෙනවා. මේ මිනිස්සත් නිදි, මේ මිනිස්සත් නිදි දෙන්නම පොරෝගෙන ඉන්න ප්‍රශ්න විසඳිලා. ක්‍රම දෙකෙන් එකයි වෙන්නේ. ප්‍රඥාව අඩු නම් ආයතන පහ අදලා සිත හදනවා. ප්‍රඥාව වැඩි නම් ආයතන මොකද කියන්නේ? කෙලිම එක ධම්මපදය. සිත හැදෙනවා, අර ටික ඔක්කොම හැදෙනවා. අඟුලිමාලගේ සිත හැදුවා, ආයතන ටික හැදුනා. උදාහරණ පොතේ තියෙනවා. ප්‍රඥාව වැඩි නම් ආයතන හදන්නේ නැහැ. ආයතන ධර්ම කියන්නේ කෙලින්ම කියන්නේ සිතට. කෙලින්ම රාග. සිත හැදෙනකොට අර ඔක්කොම නිරෝධ වෙනවා. අවබෝධය අඩු නම් කමඨාන දීලා ආයතන තමයි හදවන්නේ. සම්මා වාචා වඩන්න, සම්මා සෝතෙන් කටයුතු කරන්න, සම්මා කම්මන්තෙන් ඇසිරෙන්න. විනය මේවා පිළිපදිනයි ආයතන හදලා තමයි සිත හදන්න වෙලා තියෙනයි. අවබෝධය මදි. අවබෝධය මදි කට්ටේට ආයතන පහ හදලා සිත හදනවා. අවබෝධය වැඩි කට්ටේට සිත හදලා ආයතන ටික හදවනවා. ප්‍රඥාව අඩු කට්ටියට මේ ක්‍රමේ ප්‍රඥාව වැඩි කට්ටියට හදන්න. දැන් අපට අම්මුනේ සිත හදුවාම ආයතන හදෙනවා. සිත තමයි හැදෙන්නේ. ආයතන ටික නිකන් හැදෙනවා. ගොඩක් ප්‍රඥාව වැඩි නම් සිත තමයි හදන්නේ. ආයතන ගැන මොකක් කතා කරන්න? කෙලින්ම ප්‍රඥා දේශනා දුන්නකම එයා ඉතුරු ටික හදාගන්නවා. අනිත් කට්ටියට සිල් දේශනා දෙන්න ඕනේ. ඇයි? ආයතන පාට සිල්නේ. විනේනේ. පිළිවෙලනේ. ඒක හදන්න ඕනේ. එතකොට ඒක හැදුවාම තමයි සිත හැදෙන්නේ.